ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස්ස භේදා සම්පඤ්ඤෝ සංඝං සෝ උපපඤ්ඤති තී. අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ලොස් ඇන්ජලිස් විහාරවාසී පූජනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි, මෙම විහාරස්ථානයේහි වාර්ෂිකව සිදු කෙරෙන වෙසක් පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අද දිනට නියමිත ධර්මදේශනාවට හුඟකන් දෙන්නටයි අප බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, මේ අපි සමරන වෙසක් සමය විශේෂයෙන්ම බුදුජානන් වහන්සේගේ බුද්ධ චරිතයත්, උන්වහන්සේගේ බුද්ධ ධර්මයත්, ශාසන ඉතිහාසයත් අප සීකරන අවස්ථාවක්. එකාතකින් බුදුරජාණන් වහන්සේ බෝසත් සමයේ පටන් උන්වහන්සේගේ අත්‍යුදාර ජීවන චරිතය අපි ඉගෙන ගන්නවා. ඒ වගේම උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ පටන් උන්වහන්සේ ලෝකෙට දේශනා කරපු මේ ලෝක යථාර්ථය, ජීවිත යථාර්ථය අපි තේරුම් ගන්නවා. ඒ විතරක් නෙමෙයි, බුදුහාඳුරු පිරිනවන් පාපු අවස්ථාවේ පටන් මේ දක්වා කොහොමද මේ ශාසනය අඛණ්ඩව පැවතිලා ආවේ, සංඝරත්නය කොහොමද කැපවීමක් කළේ, මේ ධර්මයේ ආරක්ෂාව වුණේ කොහොමද, ලෝකයේ අයට මේ ධර්මයෙන් ලැබුණු සැනසීම කොහොමද, මේ කරුණ අප විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ අතර පින්නතුනි, වෙසක් සමයේදී අපි වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකද්ද කියන කාරණය තේරුම් ගන්න. විශේෂයෙන් අපි බුදුහාඳුරන්ගේ ඉපදීමත්, උන්වහන්සේගේ සම්බුද්ධත්වයත්, උන්වහන්සේගේ නිග්ම යාමත් කියන මේ තෙමගුල සිහිකරන අතරේදී අපි විශේෂ අවධානය යොමු කළ යුත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අවබෝධය, ප්‍රඥාව. උන්වහන්සේ ලෝකයට දේශනා කරන්න බලාපොරොත්තු වුණේ මොකද්ද කියන කාරණය ගැන අපට ඉතාම පැහැදිලි අවබෝධයක් මේ ධර්මය තුළින් ලැබෙන්නට ඕන. ඉතින් අන්න ඒකට හොඳම සමයක් තමයි මේ වෙසක් සමය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශ බලන විට උන්වහන්සේගේ පරමාර්ථය අපට පේනවා. බුද්ධෝස්සව මගවා බෝධාය ධම්මං දේසේති. අවබෝධයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ලෝකයට අවබෝධය ලබා දෙන්නට ධර්ම දේශනා කළා. දන්තෝස්සව මගවා දමතාය ධම්මං දේසේති. සිත දමනය කරගත් බුදුරජාණන් වහන්සේ ලෝකයාට සිත දමනය කිරීම සඳහා වූ අනුශාසනා සිදු කළා. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේසේති. සිතේ සමතයට කටයුතු සිදු කරපු භාග්‍යතුන් වහන්සේ ලෝකයාගේ චිත්ත සමතය සඳහා, සිත ඒකඟතාවය සඳහා ධර්ම දේශනා කළා. ඒ වගේම කෙලෙස් පරිනිර්වාණයට පත්වෙච්ච බුදුහාමුදුරුවෝ අන්නේ පරිනිබ්බානාය ධම්මං දේසේති කියපු විදියට අන්සත්ත්වයන්ගේ කෙලෙස් පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කළා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය වුණේ. විශේෂයෙන්ම පින්නතුනි, උන්වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමේදී ජයශ්‍රී මහා බෝධියේදී සත්‍ය අවබෝධ කරගත් මොහොතේම උන්වහන්සේට ලැබුණු සුවිශේෂී ඥානයන් දීපචක්කු ඥානය, එවගේම චතුපපාද ඥානය ආදී මෙන්න මේ ඥානයන් තුළින් උන්වහන්සේ ලෝකයේ දෙස බැලුවා. ලෝකයට මොකද වෙන්නේ කියන කාරණය. එහෙදී බුදු පියාණන් වහන්සේට පෙනී ගිය ප්‍රධානතම කාරණයක් තමයි ලෝකයේ හැම මොහොතකම සත්‍යයන් මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙනාගෙන් බොහෝ දෙනෙක් සසර දුගතිගාමි වෙනවා කියන කාරණය උන්වහන්සේ දැක්කා. මෙන්න මේ සමගම උන්වහන්සේට ලෝකය ගැන පුදුම විදිහ අනුකම්පාවක් ඇති වුණා. අන්නේ අනුකම්පාව නිසාම තමයි උන්වහන්සේ සසරත් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළේ. මේ ආත්ම භාවයේ ගම් දනව සැරිසරා වඩමින් ලෝකෙට ධර්ම දේශනා කළේ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට උනන්දු කෙරෙව්වේ මේ නිදහසේ පණිවිඩය සිව්දෙස වඩමින් ලෝකයට කේවල පරිපූර්ණ ලෙස ආත්මසින්ම මැනවින් මේ ධර්මය මුල මැදගේ යහපත් වනසේ දේශනා කරන්න කියලා. අනේ දේශනා අතුරින් අද අප මාතෘකාවසයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි, සූත්‍ර පිටකයෙහි, කොද්දක නිකායෙහි ඉති උත්තක පාළියේ එන බද්දක සීල කියන සූත්‍රය. බද්ධ කියන්නේ යහපත් කියන එක, හොඳ කියන එක, මනා කියන එක, එක්සලන්ට් කියන එක. සීල කියන්නේ සිල්වන්ත භාවය, නැත්නම් කායික වාචික සංවරය. මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ කාරණා දෙකක් අපට විස්තර කරනවා. එකක් තමයි බද්ධක සීල, බද්ධිකාය දිට්ඨිය කියලා. යහපත් සීලය මොකද්ද? යහපත් දිට්ඨිය, දැක්ම, නුවණ මොකද්ද කියන කාරණය පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ද්වීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාවතං නික්ඛිතෝ එවං සග්ගේ. යම්කිසි කෙනෙක් කාරණා දෙකකින් සමන්නාගත වෙනවා නම්, යුක්ත වෙනවා නම්, ඒ තැනැත්තා හරියට ඔසවලා ගිහිල්ලා තිබ්බ වගේ සුගතියෙහි යහපත් උපතක් තුළ ඒ තැනැත්තා පිහිටවනවා. මොනවද ඒ දහම් කියලා විස්තර කරනවා. කතමේ හිදුවේහි බද්ධ කේනච සීලේන බද්ධිකායච දිට්ඨිය. මොකද ඒ කාරණා දෙක, යහපත් වූ සීලය සහ යහපත් වූ දැක්ම කියන කාරණය. බුදුහාඳුරෝ පුරාවෘතු 45ක් ධර්ම දේශනා කළේ මෙන්න මේ කරුණු දෙක අප තුළ ජනිත කරවන්න. යහපත් සීලයක් ඇති කරගන්නේ කොහොමද? යහපත් දැක්මක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණිය සඳහායි බුදුදහමේ සියලුම මාර්ගෝපදේශ අපට උදව් කරන්නේ. අන්‍ය අතරත් වෙනතුනේ විශේෂයෙන්ම යහපත් සීලය, යහපත් දිට්ඨිය කියන මේ කාරණ අපට ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණෙහි ආනිසංස විදියට. ඔබ අහලා තියෙනවා, අසුතං සුනාති සුතං පරියෝදපේති ආදී වශයෙන් කරුණෝ ධර්ම ශ්‍රවණී ආනිසංස දේශනා කරද්දී එක කරුණක් විදියට තියෙන්නේ දිට්ඨින් උජුං කරෝති කියන කාරණය. දැක්ම විෂන් එක ඍජු කරනවායි කියන කාරණය. කෙනෙක්ගේ පෙනුතුනි ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ, සාමාන්‍ය කෙනෙක් ලෝකයේ සාර්ථකත්වය බලන්නේ එයා ලබපු අධ්‍යාපනය, එයාගේ ධනය, එයාගේ පිරිවර සම්පත්තිය. ඇතැමිට ආගමික පැත්තට ආවම කෙනෙක්ගේ කායික වාචික සංවරය සමහර විට බලනවා. හොඳට තැම්පත් ගමන් බිමක් යනවනම්, බිම බලාගෙන ඉන්නවනම් එයා හොඳට සාන්තුවරයෙක් කියන එක බොහෝ දෙනෙක් හිතනවා. බුදුදහමෙන් ඒ සංවරය කායික වාචික සංවරය අගය කළ තියෙනවා. නමුත් ඊටත් වඩා බුදුදහමෙන් අගය කරන්නේ කෙනෙක්ගේ දැක්ම, දෘෂ්ටිය, සම්මාදිට්ඨිය, ප්‍රඥාව කොයි මට්ටමකට තියෙනවාද කියන කාරණේ. මෙන්න මේ දැක්ම ලබා ගන්න එකතකින් අපට උපතෙන් කිසියම් බුද්ධියක් තියෙනට ඕන. අනිත් අතින් මේ මොහොතේ ඊටාම නෝණින් කාලය ගත කරන්න ඕන. අනිත් කාරණය අනාගතයේ ප්‍රඥාව දිනු වෙන විදිහට වැඩ කරන්නට ඕන. මේ කාරණා තුන ඊටාම වැදගත්. ජටා සූත්‍රයේ දේශනා කරනවා, සීලේ පදිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤාච්ච භාවයං ආතාපේ නිපකෝ භික්ඛෝ සෝයිමං විජඨේ ජඨං කියලා. මේ රාගාදී කෙලෙස් ගැටලුවේ නිදහස් වන්නට, මෝහේ නැමැති ජාලෙන් නිදහස් වන්නට, ගැටලු වලින් මිදෙන්නට තියෙන මාවතේදී බුදුහාඳුරෝ ප්‍රඥාව අවස්ථා තුනකදී විස්තර කරනවා. සීලේ පදිට්ඨාය නරෝසපඤ්ඤෝ, සීලේ පිටියා වූ සපඤ්ඤෝ නුවණැති කෙනා වෙන්නට ඕන. ඒ නුවණැති කෙනා කියලා කිව්වේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියපු ආකාරයට. බුදුහාමර දේශනා කරනවා මේ ධර්මයේ නුවණැත්තන්ටයි, නුවණ අඩු අයට නෙවෙයි කියලා. ඒ කියන්නේ උපතින් යම්කිසි නුවණක් අපේ තියෙන්නට ඕන. දැන් මේ බණහන ඔබ හැම දෙනාගේ මේ නුවණ තියෙනවා. ඒ නිසාම තමයි මේ සද්ධර්මයට ඔබ නැඹුරු වෙලා ඉන්නේ. ඒ ගැන ඔබ සතුටු වෙන්න. ඒ නුවණ විතරක් තිබෙන්නේ බෑ. ඊට පස්සේ තවත් වෙනකේ ගාථාම විස්තර කරනවා නිපක කියලා ගන්න කාරණය. ඒක ඊටාම වැදගත්. නිපක කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව, මේ මොහොතේ එළඹ සිටි සිහියෙන් ඉඳීම. මේ නිපක කියන එක ඇතැම් සූත්‍රවල විස්තර වෙනවා. ඔබ දන්නවා කරණිමෙත සූත්‍රය. මෙත්ත සූත්‍රයේහි සාන්ත පදයක් කරා යන කෙනෙක්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණ විස්තර කිරීමේදී නිපක කියන ලක්ෂණයේ ගුණයක් විතර දක්වනවා. ස්ථානෝචිත ප්‍රඥාව විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට අට්ඨේකත්වා මානසිකත්වා කියපු විදිහට හොඳට නුවණින් මෙනෙහි කර කර මේ සඳහන් වන්නේ මගේම ජීවිත කතාව නේද කියන බලවත් හැඟීමෙන් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ගැන, සාන්දෘෂ්ටික බව පිළිබඳව ධර්මයේ තියෙන, අකාලික බව පිළිබඳව ගෞරවයෙන් විශ්වාසයෙන් ඒ දහම ඉතාම මැනවින් අහන්නට ඕන. ඒක නිපක ගතිය. ඒ වගේම ඒ සුතමේ ඥානයේ විදියට තමන්ගේ ජීවිතයට උගහා ගන්නා වූ සද්ධර්මයෙන් හැකිතාක දුරට අප්‍රමාදීව නුවණින් මෙනෙහි කරමින් සීල සමාධි ප්‍රඥාවක් විදියට වඩලා චිත්තං පඤ්ඤාංච භාවයන් කියපු විදියට සිතත් ප්‍රඥාවත් දිනු කරගන්නට ඕන. එතෙන්දි ප්‍රඥා විදියට සලකන්නේ විදර්ශනා ප්‍රඥාව, අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම. මේක තමයි බුදුදහමේ තියෙන ගමන් මඟ. මෙන්න මේ ගමන් මඟ සියල්ලක්ම තීරණය කෙරෙන පින්නතුනි. උපතෙන් ලබාගත් ආවනුවන වගේම අපට ලැබෙන කල්යාණ මිත්‍රයන්. උපතෙන්ම අපට ප්‍රඥාවත් ඒ වගේම ඇතැමිට කල්යාණ මිත්‍රාශ්‍රයත් අපට ලැබෙලා තියෙනවා බොහෝ විට. නමුත් නිපක කියන ගුණේ උපයෝගී කරගෙන අපි දක්ෂ වෙන්නට ඕන, අපි බුද්ධිමත් වෙන්නට ඕන. සැබෑ කල්යාණ මිත්‍රයන් කවුද? ඔවුන්ගේ දේශන වලින් වඩාත්ම තමන්ගේ රාගාදී කෙලෙස් විශේෂයෙන් අවිද්‍යාව ප්‍රහීණ කිරීමට හේතු වන කාරණා මොනවද කියන කාරණය දැනගන්නට, අසා ගන්නට, නොවනින් මෙනෙහි කරන්නට අපි ඉතාම දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ කරුණු අතරින් පින්නතුනි, කල්යාණ මිත්‍රාශ්‍රය ප්‍රධාන දෙයක් විදියට මේ තමන්ගේ දැක්ම ඍජු කරගන්නට, සිල්වත් බව ඇති කරගන්නටත් හේතු වන ප්‍රධාන සාධකයේ විදියට බුදුපියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. හරියට කන්දක් මුදුනට කල්යාණ මිත්‍රත්වයේ නැමැති වර්ෂාව ලැබෙන විට මුළු වටේම ප්‍රදේශයේ සස්ත්‍රීක වෙලා ඇලඳුල ගංගා කිරි ඉතිරිලා අවට ප්‍රදේශයේම සෞභාග්‍යමත් කරන්නා වගේ අපේ ජීවිතයට කල්යාණ මිත්‍රත්වයේ නැමැති මේ වැසි ධාරා ලැබෙන විට සමස්ත ජීවිතයම සඵල වෙනවා. බද්දක සීල කියන මේ සූත්‍රයෙන් දැක්වෙන විදියට ප්‍රධාන වශයෙන් බුදුහාඳුරෝ කරුණු දෙකක් දේශනා කරනවා. බද්දකේනච සීලේන බද්දිකායච දිට්ඨියා ඒතේහි ද්විහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ. කායස්ස බෙහෙදා සප්පඤ්ඤෝ සංගම් සෝ උපපජ්ජති. යම්කිසි කෙනෙක් යහපත් වූ සීලෙන් යුක්ත නම්, යහපත් වූ දැක්මකින් නුවණකින් යුක්ත වෙනවා නම්, අන්නේ තැනැත්තා කායස්ස බෙහෙදා මේ ශරීරය කැඩිලා බිඳිලා මරණයට පත් වුණාට පස්සේ ඒ තැනැත්තා ඔසවලා ගිහිලා තිබ වගේ ස්වර්ගයේහි. ස්වර්ගය කියලා අපි බොහෝ විට කියන්නේ දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය. නමුත් වෙනතන බුද්ධෝත්පාද කාලයක ස්වර්ගය කියලා මනුස්ස ලෝකයටත් කියනවා. විශේෂයෙන්ම මෙවැනි කාලෙක දිව්‍ය ලෝකින දෙවරු දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට ඔවුන්ගේ අනිත්‍ය යහලුවන් කියන කාරණයක් තමයි ඔබ ස්වර්ගයට යන්න, ස්වර්ගයේ සිට පිහිටුවා ගන්න, ස්වර්ගයට ගිහිල්ලා මේ බුද්ධ ධම සංඝ කියන තෙරුවන් ප්‍රතිලාභය ලබා ගන්න කියලා. දෙවියන් ස්වර්ගයන් ස්වර්ගය විදිහට සැලකන්නේ බුද්ධෝත්පාද සමයක මිනිස් ලෝ ඉපදීම සහ එයින් ලබන ඉහළම ප්‍රතිලාභය වෙන බුද්ධ ධම සංඝ කියන තෙරුවන සරණ යාම. ඉතින් මම හිතන්නේ ඔබෙත් නැත්නම් මේ අතීතයේ යාළුවෝ දිව්‍ය ලෝකින්ද හැමාව නම් මේ කතාව ඔබටත් කියන්න ඇති නේද? ඔබ ඒ තත්ත්වයට බොහෝ විට අදපත් වෙලා තියෙන්නේ. අන්න ඒ ගැන ඔබ හුඟක් සතුටු වෙන්න, ඒ ගමන් මාගේ තවත් ඉදිරිය කරා යන්නට දැඩි වීරියක් ඕනෑකමක් අපි ඇති කරගන්නට ඕන. මෙතෙන්දී භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා යහපත් සීලය සහ යහපත් දැක්ම කියන කාරණය. මෙතෙන්දී ඊටාම වැදගත් යහපත් සීලය යහපත් දැක්ම කියන එක තේරුම් ගන්න කලින් එහෙනම් අනිත් පැත්තට යහපත් නොවන සීලයකුත් තියෙනවා, යහපත් නොවන දැක්මකුත් තියෙනවා. මොනවද යහපත් නොවන සීලය? එදා බුදුපියාණන් වහන්සේ භාරත ජන සමාජයේ ඉපදිච්ච කාලයේහි අජවෘත, ගෝවෘත, සොනකවෘත, ඒ වගේම කුක්කුරවෘත මෙන්න මේ වගේ එළුවන් වගේ වාසය කිරීම, බල්ලන් වගේ, ගවයන් වගේ, වඳුරන් වගේ ඒ සත්තුන්ගේ ඉරියව් අනුගමනය කරමින් එක සීලයක් කොට සලකලා ඒ ඔස්සේ විමුක්තියක් අපේක්ෂාවෙන් කටයුතු කළා. ඇතැමිට නිගණ්ඨනාද පුත්‍රගේ ශ්‍රාවකයන් වස්ත්‍ර නැතුව නිර්වස්ත්‍රව ඔවුන් විමුක්තිය සොයාගෙන එක සීලයක් හැටියට රැක්කා. ඇතැමිට එක පාදයෙන් දවස් ගණන් ඉන්නවා. කෑම ටික ඔක්කොම අතට දීලා අතෙන් කෑම අරගෙන කන මට්ටමට යනවා. ඒ වගේම ගෙවල් වලට යනකොට විවිධ විදිහේ ක්‍රම අනුගමනය කරමින් කෑම පිළිගත්තා. මෙන්න මේව තමයි යහපත් නොවන සීල විදියට බුදුහාමර සලකන්නේ. ඉතින් උන්වහන්සේ ඊටම සංවේගයට පත් වුණ ලෝක දෙස බලලා මේ වගේ වැරදි සීලයන් නිසා ඇතැමිට එයාගේ පරමාර්ථය හොඳ වුණාට, එයාගේ දැක්ම හොඳ වුණාට, එයාගේ ක්‍රියාව ඒ දැක්ම නිවැරදි දැක්මක් නිසා නොවන නිසා ඒ අයට නියම විදිහේ ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. අන්න ඒ නිසා අන්න ඒ මිත්‍යා සීලයන්ගෙන් මිදලා යහපත් සීලයකට එන්නට බුදුහාමුදුරුව අපට අනුශාසනා කළා. අනිත් පැත්තෙන් යහපත් නොවන දෘෂ්ටිය මොකක්ද කියලා අපි කල්පනා කරන්න ඕන. මේකට තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. බුදුදහමේ මිත්‍යා දෘෂ්ටිය සහ සම්මා දිට්ඨිය කියන කාරණා දෙකක් විස්තර කරනවා. මිත්‍යා දෘෂ්ටියේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒ අතරේ දැඩි මිත්‍යා දෘෂ්ටිය විදිහට සලකන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන කාරණය. එදා භාරත ජන සමාජයේ සස්සාර්සවරුන් අතරින් විශේෂයෙන්ම මක්කලි ගෝසාලගේ අකිරියවාදී මේ දැක්ම දෘෂ්ටිය දැඩි නියත මිත්‍යා දෘෂ්ටියක් වුණා. ඒක සලකන්නේ ඔවුන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියකින් හිටියේ. ඒ මොනවද? නත්ති දෙන්නම්, නත්තිට්ටම්, නත්ති හොතම්. ඒ කියන්නේ දානේ විපාක නැහැ, යාගේ විපාක නැහැ, හෝමේ විපාකේ නැහැ. නත්ති සුකට දුක්ඛානං කම්මානං පලං විපාකෝ, යහපත් අයහපත් කර්මවල විපාක නැහැ. නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ, මෙලවක් නැහැ, පරලොවක් නැහැ. නත්ති මාතා, නත්ති පිතා, අම්මට තාත්තට සැලකීමේ විපාකයක් ආනිසංසයක් නැහැ. නත්ති සත්තා ඕපපාතිකා, ඕපපාතික විපදින සත්‍යයක් නැහැ. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සමග්ගතා සම්මා පටිපන්නා, යහපත් මාවතට පිළිපන්න සාස්ෘවරු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ලෝකේ නැහැ කියන මෙන්න මේ දැඩේ මිත්‍යා දෘෂ්ටි හිටියය. ඔවුන් කියන්නේ ගංගා නම් ගඟේ එක කෙළවරකින් නම් අනිත් කොනට හමු වෙන සියලුම මිනිසුන් මරමින් ඝාතනය කරමින් ගියත්, ඒ වගේම ගංගා නම් ගඟේ එක කෙළවරකින් නම් අනිත් කෙළවරට මහා කන්දක් විදියට දානය පූජා කළත් මේ දෙකෙන්ම ජනිත වෙන කුසලයක්වත් අකුසලයක් නැහැ කියන දැඩි මිත්‍යා දෘෂ්ටි ඔවුන් හිටියා. මෙන්න මේ ස්වභාවය බුදුහාමුදුරුවෝ දැක්වේ. යම් කෙනෙක් මේ දෘෂ්ටියෙන් මේ නියති මිත්‍යා දෘෂ්ටියෙන් කෙනෙක් ඉන්නවා නම් ඔහු සතර පායේ දැඩිවම දුක්වන නිරයෙහි ඉපදෙන ආකාරය දේශනා කළා. නිරයෙහි කල්පයක් දුක් විඳින බව සඳහන් කළා. විශේෂයෙන් පංචානන්තර කර්ම වලට සමගාමීව තියෙන ප්‍රබලම කර්මයක් විදිහට සලකනවා නියති මිත්‍යා දෘෂ්ටිය. ඇතැම් විට ආනන්තර කර්ම වලින් ඇතිවෙච්ච අකුසල විපාකය කල්පයකදී නිමාටපත් වෙනවා. නමුත් මේ නියති මිත්‍යා දෘෂ්ටි ගත්තු කෙනාගේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන කම්ම ඔහු කල්පයක් ගියත් නිරයෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතරම් භයානක තත්වයක් තමයි නියති මිත්‍යා දෘෂ්ටිය කියලා ධර්මයේ විස්තර කරන්නේ. මෙන්න මේ මට්ටමේ මිදෙන සමහර අය සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා. අර 10ම නැති වුණාට ඇතැම් විට අමර තාතර සලකනවා. දානමාන ආදියක් දෙනවා. එයා පරලොවක් විශ්වාස කරනකොට ඇතැම් විට මානව දහම විදියට සදාචාරය ගැන හැටියට අධ්‍යාපනයේ දියුණු වෙච්ච අය හැටියට සමහර විට හොඳ දේවල් කරන අය ලෝකේ ඉන්නවා. ඒ අය අනිවාර්යයෙන්ම දුගතිගාමී වෙනවා කියලා බුදුදහමේ සලකන්නේ නැහැ. සමහර විට එයා තමන්ගේ වැරදි හදාගෙන ජීවිත ඕනම මොහොතක නිවැරදි වෙන්න පුළුවන්. මහා කාම විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන ඒ සූත්‍රය දැක්වෙනවා. ඇතැම් විට මිත්‍යා දෘෂ්ටියේ හිටියත් සමහර කෙනෙක් සුගතිගාමී වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි ඒ අය අර 10ම ප්‍රතික්ෂේප කරන අය නෙවෙයි. එයින් කීපයක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ඒ අය ලෝකයේ සදාචාරවත් මිනිසුන් අගය කරන හොඳ දේවල් කළා. ඒ අය මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න පුළුවන්. ඇතැම් විට ප්‍රබල අකුසල ඒ අයගේ ජීවිතවල සිදු නොවුණු නිසා අතීතයේ කළ තියෙන යහපත් පුණ්‍ය විපාක නිසා ඒ අය සුගතිගාමී වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ එක පැත්තකින් නියති මිත්‍යාස්කයෙන් දුර වෙන්නටත් අනිත් පැත්තෙන් සාමාන්‍ය දෘෂ්ටියේ ඉන්න අය කම්මසකතා සමාධියට පමනවන්න. කම්මසකතා සමාධිය කියලා කියන්නේ මෙන්න මේ දසවස්තුක මිත්‍යාස්කයෙන් දුර වෙලා ඒ 10 විශ්වාස කරන අය බවට පත් කිරීම. අම්මට තාත්තට සැලකීම, කුසල අකුසල කර්ම විපාක, මෙන්න මේ ආදී වශයෙන් ලෝක යථාර්ථයේ ලෝකයේ තුල ඉඳගෙන ඇත කියන අන්තයේ ඉඳලා යහපත් දේවල් කරලා උපදෙ සම්පත් ලබා දීමට හේතු වන කර්මය පිළිබඳව විශ්වාසය තියෙන එකට කියන්නේ කම්මසකතා සම්මාදිට්ඨිය කියලා. මහජාතාරිසේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මේකයි දේශනා කළේ, අත්ති වික්ඛවේ සම්මාදිට්ඨි සාසවා, ඒ වගේම පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියලා. ශාස්ත්‍රවෝ ආශ්‍රවයන්ට හිතෝ, ඒ වගේම පිනට බර වෙච්ච පුඤ්ඤ භාගියා. මේ පින කියලා කියන්නේ ලෞකික කුසලයේ කියන එක. ඒ වගේම උපදිවේ පක්ඛා, උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. මොනවද ඒ උපදි සම්පත් ලබා දෙන පින්කම් කියලා කියන්නේ? කුසල කියලා කියන්නේ. ඒ තමයි දාන සීල භාවනාදී මේ ලෞකික සත්‍ය තුල ඉඳගෙන කරන පින්කම්. මොනවද උපදි සම්පත් කියලා කියන්නේ? මේ දාන ආදී පින්දහම් අපේ ජීවිතය තුල මනවෙන් ගෞරවයෙන් ඕනෑකමින් හොඳට හිත යොදලා කරනවා නම් ඒකේ ආනිසංස අපට දැක ගන්න පුළුවන්. මොනවද ආනිසංස? අද අපට ලැබිලා තියෙන්නේ මේ මිනිස් ආත්ම භාවය, ෂණ සම්පත්තිය, මේ බොහෝ කරුණ නුවණ ඇතුළු මේ බොහෝ කරුණ අපට ලැබිලා තියෙන්නේ අතීතයේ අපි කළා වූ මෙන්න මේ උපදි වේපක්ඛා කියන නැත්තම් ඕපදික පුණ්‍යකිරිය වත්තුණ කියලා සඳහන් කරපු විදියට උපදි සම්පත් ලබා දීමට හේතු වන කර්ම නිසායි අද මේ අපට පහසුකම් ටික ලැබිලා තියෙන්නේ. බුදුහාමුදුරෙන් ආගේ කළා මේ සූත්‍රයේ විශේෂයෙන් දක්වන්නේ කම්මසකතා සමාධියේදී ඉඳලා අපි සුගතිගාමි වෙන්නට මොකද්ද කරන්න ඕන කියන කාරණේයි විශේෂයෙන්ම මේ තුල පැහැදිලි කරන්නේ. එතෙන්දී ප්‍රධානතම දේ තමයි කම්මසකතා සම්මාදිට්ඨිය කියන කාරණය. අපේ හිත මුලලා කයින් වචනෙන් සිතින් කරන දේවල් වලට අපට විපාක නැත්නම් ආනිසංස ලැබෙනවා කියන කාරණේ. මේ අවබෝධය ලැබෙච්ච මොහොතේ පටන් මේක නැත්තා හැකිතාක් දුරට සම්මපාපසකරණම් කියපු විදියට අකුසල වලින් අත් මිදෙනවා, කුසල සුභ සම්මදා කියපු විදියට කුසල දහම් සිදු කරනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි ඊටම වැදගත් කාරණයක් තමයි බොහෝ විට අපි හිතන්නේ මේ ආත්ම භාවය කරන මේ කර්ම වල උපදි සම්පත්තිය මරණයෙන් පස්සේ ලැබෙනවා කියලා. ඒ වගේම අදාප වේදෙන මේ සම්පත්තික සියලුම ආනිසංස හෝ විපාක ගිය ආත්ම භාවල කරපුවයි කියලා. පින්නතුනි මේ අදහස නිවැරදි නෑ. බුදුරජාණන් වහන්සේ කාලේ ඊටම පැහැදිලි දිට්ඨධම වේදනිය වශයෙන් සමහරය කරපු කර්ම කුසල අකුසල දෙපැත්තෙන්ම ආනිසංස සහ විපාක ලැබිච්ච ආකාරය ඊටම පැහැදිලි. අපට අතීතයෙන් ලැබිච්ච මේ හොඳ රූප සම්පත්තිය, පද රූප දේශ වාසය, ඒ වගේම වාසනාවන්ත දෙමෝපියන්, ශ්‍රද්ධා සම්පත්තිය මේ වගේ දේවල් අතීතයෙන් ලැබිලා තියෙන වගේම අපේ මේ ආත්ම භාවය කරන ප්‍රබල කුසල දහම් විශේෂයෙන්ම දාන ආදී පින් දහම් මහා සංඝරත්නය වෙනුවෙන් කරන පින්කම් සංඝාවාස පූජාව ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම ඒ වගේම නිත්‍ය සීලය වන පංචශීල ආරක්ෂා කිරීම මේව ඊටාම ප්‍රබල කර්ම විදියට ධර්මයේ දැක්වෙනවා. ඒ අතර උපදි සම්පත් ලබා දෙන ඉහළම පුණ්‍ය කර්ම විදියට බුදුදහමේ මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රයේදී දක්වන්නේ මෛත්‍රී භාවනාව. මෙන්න මේ උපදි සම්පත් ලබා දෙන කර්ම අපි කරන කොට අපට මේ ජීවිත කාලයේදීම මේක ආනිසංස ලැබෙනවා. මොනවද ඒ කර්ම? දානමය පින්කම්. හැකිතාක් දුරට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කළා. අපේ පින්කම් කරන අතරේදී මේ ශාසන චිරස්ථිතිය සඳහා අපි යම් කිසි මෙහෙවරක් කරනවා නම් ඒකේ ආනිසංසය ඊටාම ප්‍රබලයි. එනිසා තමයි සාංගික දානමය පින්කම් ආනිසංසය වැඩි කියලා කියන්නේ. එනිසා තමයි ආවාස පූජාවෙහි සංඝරත්න වෙනුවෙන් කරන ආවාස පූජාවේ ආනිසංසය වැඩි කියන්නේ ඒකයි. සම්බදානං ධම්මදානං ජිනාතිකේ විදියට සියලු දානයන් අතුරින් ධර්මදානය ඉහළයි කියන්නේ මෙන්න මේ කාරණේ නිසාමයි. එනිසා දානමය පින්කම් තුළ අපි ඉහළම කුසල් මේ ජීවිතය තුළ සිදු කරන්න දක්ෂ වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි සීලය තුළ ප්‍රාණඝාතාදී අකුසලලි මෙන් වෙලා නිත්‍ය සීලය වන පංචශීලය උපරිම ලෙස අපි ආරක්ෂා කරන්නට ඕන. ඒකත් මේ උපදී සම්පත් ලබා දීමට හේතු වන කාරණයක්. අනිත් කාරණිය නිරතුරුව බුදුහාඳුරගේ බුදුගුණ, ධර්මයේ සඳහන් ගුණ, සංඝරත්නයේ මහා සංඝ ගුණ මේ ගුණ සිහි කරමින් අපේ හිත අඛණ්ඩව පිරිසුදු කරන වැඩපිළිවෙලක අපි නිරන්තරව යෙදෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට යම්කිසි කෙනෙක් කටයුතු කරනකොට ඒ තැනැත්තාගේ උපදි සම්පත් දීනු වෙනවා. ඇතැම් විට අපට සසරෙන් ආපෝ උපදි සම්පත් විතරක් නෙවෙයි, ඔබ දන්නව දීඝායු කුමාරය ගැන දවස් හතෙන් මරණයට පත්වෙන හිටිය දරුවා ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය නිසා වැඩිහිටියන් අපචයනය කිරීම වන්දනා කිරීම නිසා ඒ දරුවා අවුරුදු 120 ජීවත් වෙන මට්ටමට ගියා. සමහර අයට රහතන් වහන්සේලාට සිව්පිලි සිඹියාපස් රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියෙන් සමවැදලා වූ අවස්ථාවේදී පූජ කරපු දානවල ආනිසංස දිට්ඨධම්ම වේදනිය වශයෙන්ම එයට ලැබුණා. ඔබත් පින්නතුනි ඔබ නිරතුරුව පින්කම් කරන කෙනෙක් නම්, අවංකව පින්කම් වලට නැඹුරු වෙච්ච කෙනෙක් නම් ඔබ හොඳට තේරුම් ගත යුතු දෙයක් තමයි ඔබට මේ ජීවිත කාලයේහි මේ ජීවිතේම කරපු ආනිසංස රසක් මේ වන විට ලැබිලා තියෙනවා කියන එක ධර්මයට අනුව සිතිය යුතුයි. ඒ ගැන හුඟා සතුටු වෙන්නට ඕන. ඔබට ඇතැම් විට හුඟාක් මාර්ග අනතුරු තියෙන තිබුණා. ඒ වගේම ඔබ බේරෙන්නේ නැති. ලෙඩ දුක් වලට පත් වෙනවස්ථා තිබුණා. ඒ වගේම බේරෙන්නට ඇති. ඔබට විතරක් නෙවෙයි. ඔබේ ඊතාම ළඟම ඥාතීන්ට සිදුවෙන තිමිට අනතුරු රසක් මේ උපදි වේපක්ඛා කියන ගණේ කරපු කුසල නිසා, පුණ්‍ය කර්ම නිසා ඔබට අනතුරු බොහොමයක් වැළකීලා එනට තියෙනට ඇති. ඒ වගේම ඔබ රැකිරක්ෂා අධ්‍යාපන ආදී කටයුතු වලින් කරන්න බලාපොරොත්තු වෙච්ච ළඟාවෙන් අපේක්ෂා කරපු ඉලක්ක බොහොමයකට ඔබ බලාපොරොත්තු වුණාට වඩා හොඳින් අපේක්ෂා කළ කාලයටත් වඩා ඉක්මනට ළඟා වෙන්නට ඔබට මේ දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් කරපු උපදි සම්පත් ලබා දෙන කර්ම ඔබට මෙහෙවීම හේතු වෙන්නට ඇති. අන්නේ උපදි සම්පත් ලැබීම නිසා සසර වශයෙන් අපට මේ ජීවිතයේ සුභතිය ලැබුණා. ඒ විතරක් නෙවෙයි මේ ජීවිත කාලය අපට නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, රෝග සම්පත්තිය, ලස්සන කටහඬ, සමාජ කීර්තිය, ඒ වගේම ඇසුරු කරන අයගේ පිරිවර සම්පත්තිය, මේ හුඟා දේවල් මේ කර්මවල විපාක විදිහට ලැබුණා. ඒ සියලටම වඩා පින්නතුනි අප තේරුම් ගත යුතු ඉතාම වැදගත් කාරණිය තමයි අපට මේ කර්මවලින් ලැබිච්ච ප්‍රධානතම ආනිසංසයක් තමයි කල්යාණ මිත්‍රාසරය. නිවැරදි ධර්මයන් දේශනා කරන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර සමීපව නැති වුණත් අඩු ගානේ අපට අන්තර්ජාලය ඔස්සේ හරි ඒ කල්යාණ මිත්‍රයන් වෙත සමීප වෙනට අපට මේ භාග්‍ය ලැබිලා තියෙනවා. හැබැයි මේ කුසල ආනිසංසය ලැබෙනකොට නිපක කියන ගුණයට අනුව අපි දක්ෂ වෙන්නට ඕන කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගන්න. එහෙම නැති වුණොත් අපි හරියට ධම්මි සූපර සංයතා කියපු වගේ හොද්දේ රස දන්නේ නැති හැඳ වගේ වෙනවා අපි. එහෙම නැතුව අපි ජීවහ සූපර සංයතා කියපු විදියට ඒ ආහාරයේ රස දන්න දිව වගේ වෙන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි නියම ලෙසම අපට මේ කර්ම වලින් නිසි ආනිසංස සලසා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි මුලදීම සඳහන් කළේ යම් කිසි කෙනෙක් යහපත් සීලෙන් යුක්ත නම්, යහපත් දැක්මෙන් යුක්ත නම්. මොකද යහපත් සීලය කියලා කියන්නේ විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, සොරකම් වලින් වෙන් වෙලා, කාම වරදා හැසිරීම, බොරු කීම, මත්ද්‍රව්‍ය, මත්වතුර භාවිතය, මෙන්න මේ දේවල් වලින් අපට හැකිතාක් දුරට වෙන් වෙලා ඉන්න පුළුවන් නම් ඒ සීලියත් අකණ්ඩ, අචින්ද, අසබල, අකම්මාස ආදී වශයෙන් සිදුරු නැති විදියට හැකිතාක් දුරට අකණ්ඩව මේක අපි ආරක්ෂා කරන දක්ෂ වුණොත් එහි ආනිසංස විදියට පින්නතුණි දැක් වෙනවා. මේ ජීවිත කාලෙම අපට සීල ආනිසංස ලැබෙනවා. මොනවද සීල ආනිසංස කියන්නේ? අපි යම්කිසි ධනයක් උපයන්න කැමති නම් ඒ ධනය අපට ලැබෙනවා නිසි කාලෙට. ඒ වගේම අපට ප්‍රශංසාවක් අවශ්‍ය නම් ඒ ප්‍රශංසාවත් අපට ලැබෙනවා. නිරෝගී සම්පත්තිය ලැබෙනවා. කල්‍යාණ මිත්‍රයන් හොඳ යහපත් අයගේ ඇසුර අපට ලැබෙනවා. ඒ මේ ජීවිත කාලෙහි ආනිසංස ලැබෙන අතරේදී තමන්ගේ චිර ජීවනය නිරෝගී භාවයටත් මේ කරුණ හේතු වෙන අතරේදී විශේෂයෙන්ම සසර ජීවිතයේ සුගතිගාමී වීම සඳහා හේතු වන ප්‍රධානතම කර්මයේ විදියට බුදුදහමෙන් පැහැදිලි කරලා තියෙන්නේ සිල්වත් වීම. තමන්ගේ කය, තමන්ගේ වචනය ආරක්ෂා කර ගැනීම. විශේෂයෙන්ම මේ සිල්වත් භවෙහි ආරම්භක පියවර පේනතුනි සනිටුහන් කරන්නේ අපට ඊටාම තේරෙන සිංහලෙන් කියනවා නම් අපේ කට පරිස්සම් කර ගැනීම. කට පරිස්සම් කර ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කටට දානේව, අනිත් එක කටෙන් පිට කරන ඒවා. කටට දානේව පිනතින උපරිම තමන්ගේ ජීවිත හානිය විතරයි වෙන්නේ. නමුත් කටෙන් පිට කරන ඒවා ඊට වඩා භයානකයි. මෙන්න මේ දෙක ගැනම කෙනෙක්ගේ සිල්වත් භවෙහි ඊතාත්ම සමාරම්භක අවස්ථාව විදියට බලන ලක්ෂණය තමයි ඒකේ නා කෑම බීම කොහොමද පාවිච්චි කරන්නේ, ඒකේ නා කොහොමද වචන හසුරවන්නේ. මෙන්න මේකෙන් තමයි සිල්වත් භවෙහි බොහෝ කරුණෝ අපට තීරණය කෙරෙන්නේ. අනිත් දේ තමයි අපේ දැක්ම ඍජු වෙන්නට ඕන. දිට්ඨි මුජුං කරෝති කියපු විදියට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න කරන්න අපේ දැක්ම එන්න එන්නම පිරිසුදු වෙන්නට ඕන. හරියට අන්ධකාර ප්‍රදේශයක් ටිකෙන් ටික විදුලියක් වඩනකොට පොඩ්ඩක් ආලෝකය වෙනවා, ලාම්පුවක් පත්තු කරනකොට, ලයිට් එකක් පත්තු කරනකොට, හඳ පායනකොට, සූර්යාලෝකය පායනකොට මෙන්න මේ වගේ අන්ධකාර ස්ථානයක් ටිකෙන් ටික ආලෝකවත් වෙනා වගේ අපේ ජීවිතයේ තියෙන විශේෂයෙන්ම අවිද්‍යාව නැමැති අන්ධකාරය මෙන්න මේ ප්‍රඥා ලෝකයෙන් ප්‍රඥාව නැමැති විද්‍යාවෙන් සම්මා දිට්ඨියෙන් පිරිසිදු වෙන්නට ඕන ආලෝකවත් වෙන්නට ඕන ඒක නිරාවරණය වෙන්නට ඕන මෙන්න මේ සඳහා ප්‍රධානතම පියවර මේ සූත්‍රයේ දැක්වෙන විදිහට අපට කම්මසගතා සම්මා දිට්ඨිය විතරක් පමණයි අපේ සිත මුල්ලලා අපි කයින් වචනෙන් මොකක් හරි කරනවා නම් මනසාචේ පසන්නේන භාසතිවා කරවතිවා හිත පිරිසිදුව කයින් වචනයෙන් කුමක් හෝ දෙයක් කරනවා නම් එහි ආනිසංස තමන්ට ලැබෙනවා මනසාචේ පදුට්ටේන හිත අපිරිසිදු වෙලා කරන දේවල් වලින් තමන්ට අනිසී විභාග ලැබෙනවා මෙන්න මේ දෙක පිළිබඳව විශ්වාසය තමයි මේ සූත්‍රයේ විදියට මූලික පදනම විදියට අපට දක්වලා තියෙන්නේ මේ දෙක පිනතුනේ සරල නෑ මේ දෙකත් එක තමන්ගේ ජීවිතයේ ප්‍රබල වෙනසක් ජීවිතේ වෙනවා තමන්ට දිට්ඨධම වේදෙනිය වශයෙන්ම මේ ඥානසංස ලැබෙලා තමන් කරන කටයුතු රසක් මේ ජීවිතේ කාලය තුළදීම සඵල කරගන්නට අපට හේතුවක් වෙනවා හැබැයි පිනතුනේ මේ සූත්‍රයේ මේ කරුණ මෙහෙම දැක්වුවත් වෙනස් සූත්‍රات එක්ක සම්බන්ධ කර බලනකොට මේක තව ඉදිරියට යන ආකාරයක් අපිට දැක ගන්නට පුළුවන්. කුමක්ද ඒ කාරණා පින්නතුනි? ඒ තමයි මේ කම්මසකතා සම්මාදිටින් අපි ඇති කරගන්න. බාහිර ලෝකයක් ඇතැයි කියන හැඟීමෙන් ඇති කරගත්තා වූ කායික වාචික සංවරය. එහෙමත් නැත්නම් බාහිර පුද්ගලයෙක් ඉන්නවා මම ඒ පුද්ගලයට ගහන්න බනින්න හොඳ නැහැ. එයාට බොරු කියන්න හොඳ නැහැ. ආදී වශයෙන් බාහිර ලෝකයක් ඇතැයි කියලා බව තෘෂ්ණාව තුළ ඉඳගෙන නැත්තම් භවය නැමැති කාරණිය තුළ ඉඳගෙන අපේ හික්මීම ඒක මුලදී මේ තාම වැදගත්. නමුත් මෙතනින් නවතින්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණය කරන කරන තවත් ඒ දැනත ඉදිරියට යනවා. ඇයි ඒක හේතුව? ඒ දැනත තේරුම් ගන්නවා මෙන්න මේ දාන ආදී පුණ්‍ය ධර්මයන් කරලා අපි ඇති කරගන්නා වූ මානසික තත්වය ඕනම වෙලාවක වෙනස් වෙලා යන්නට පුළුවන්. අනිච්ඡං දුක්ඛං විපරිණාමං කියපු විදිහට තමන් කරන කුසල දහම් වල සාමාන්‍ය ලෞකික කුසල වල ඉහළම ආනිසංසයක් තමයි තමන්ට ලැබෙන කීර්තිය. හැබැයි ඒ ලැබෙලා තියෙන කීර්තිය වුණත් තමන්ට ඕනම වෙලාවක තමන් නොකරපු වරදකට ඇතැමිට වරදකාරයෙක් වෙලා ඒ කීර්තිය ටික කලකට හරි තමන්ට අහිමි වෙලා යන්නට පුළුවන්. අපි වගේ සාමාන්‍යයෙක් නෙවෙයි. එදා භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ රහතන් වහන්සේලාට මේ දෝෂ ආරෝපණාව. බුදුරජාණන් වහන්සේට මාගන්ධියා මේ වගේ චෝදනා කළා. දේවදත්ත හාමුදුරුවෝ චෝදනා කරලා මේ වගේ දේවල් කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට උනත් මේ උපදෙස් සම්පත් තුනින් ලබාගත්තු ප්‍රතිලාභ ඇතැම් විට වෙනස් වෙලා යනවා. මෙන්න මේක පින්නතුනි මෙන්න මේකෙන් තවත් ඉදිරි පියවරක් අපට දේශනා කරන්නේ මේ උපදෙස් සම්පත් තුනින් ලැබිලා තියෙන ආනිසංසවල තාවකාලික බව, අනිත්‍ය බව, වෙනස් වෙන බව, අසංසත බව නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ උපදෙස් සම්පත් දේශනා කරන අතරේදී ඕපදික පුණ්‍ය ක්‍රියා දේශනා කරන අතරේදී අජ්ජෝපදී කියපු විදියට උපදී ඉක්මවපු එහෙමත් නැත්නම් නැජකින්ති ලෝකයේ උපාදීද කියපු විදියට උපදී සම්පත් වලටවත් බලපෑමක් කරන්න බැරි විදියට තමන්ගේ ජීවිතය සාර්ථක කරන විදියේ මාවත බුදුහාමුදුරුව අපට දේශනා කළා. එනිසා තමයි පින්නතුනි ඔබ දන්නා බුදුරජාණන් වහන්සේගේ කාලයේ උපදී සම්පත්තලින් සමහර විට අවාසි සහගත තත්ත්වයන් වලට පත්ලි හිටිය සමහර ශ්‍රාවකයන් ඒ උපදී සම්පත්තියේ අවාසි ටික දුරු කරගන්නට ඒ කර්ම චක්‍රය ඉක්මවන්නට ධර්ම චක්‍රය භාවිත කළා. මොග්ගරාජ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේගේ ශරීරය එච්චර ලස්සන නැහැ. උන්වහන්සේ සඳහන් කරනවා මගේ ශරීරය නම් එච්චර ලස්සන නැහැ. නමුත් මට ඊටම ලස්සන හිතක් තියෙන කියලා. සමහර ස්වාමීන් වහන්සේලා හිටියා. ඊටම කුඩා ශරීර තියෙන ස්වාමීන් වහන්සේලා. ඒ වගේම කොසොම් රජතුමාගේ මාලිගාවේ හිටිය කුමාර යවරු දෙන්න ගැන ඔබහල ඇති. එක කුමාරයෙකුට සම්පත් තියෙනවා අනිත් කුමාරයට සම්පත් නැහැ. ඔවුන් දෙන්න කියන්නේ එක්කෙනෙක් බාහිර දෙයින් සතුට වෙනවා. අනිත් කෙනා කියන්නේ මොකද්ද? ඇඳේ හිටියත් බිම හිටියත් ඒ දෙපළම තියෙන සතර මහා භූත රූප නේද කියලා. මෙන්න මේක තමයි නිවැරදි දර්ශනයක් ඇති කරගත්තොත් අර කර්ම චක්‍රයේ ඉක්මවල යන පුළුවන් විදිහේ අනුශාසනාවක් බුදුදහමෙන් අපට මඟ පෙන්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා ලෝසක ස්වාමීන් වහන්සේට බොහෝ විදිහේ දුෂ්කරතා ආවා. අඟුලිමාල හාමුදුරන්ට බොහෝ විදිහේ දිට්ඨනම වේදෙනිය අකුසල කර්ම විපාක ආවා. ඒ විතරක් නෙවෙයි සීවලි හාමුදුරුවන් වහන්සේට නොයෙක් විදිහේ කර්මයේ ප්‍රතිලාභක් ලැබුණා. නමුත් උන්වහන්සේලේ සියලුම දෙනා ආසවක්ඛේ ඥානෙ ළඟදී සමාන වුණා. අන්නේ නිසා බුදුහාඳුර කියන්නේ යම් කිසි කෙනේ ශ්‍රද්ධාව සීලය නිසා ප්‍රඥාව නිසා ඒ අය නොයෙක් තැන්වල ඉපදෙන්න පුළුවන්. නමුත් ඒතනත්තා අවසානයේදී ප්‍රඥාව ළඟදී ඒ දෙන්නාම සමාන කෙනෙක් බවට පත් වෙනවා කියන කාරණය. මෙන්න මේ මගේ අපේ ඉදිරියට යන්නට නම් අපට තවදුරටත් ධර්මඥානය අවශ්‍යයි. ඒ සඳහායි බුදුහාඳුර අපට මඟ පෙන්නුවේ. ඒ නිසා තමයි ඒකාන්තයෙන් පංචශීලය රකින්න ගමන් අනිත්‍යය පානාතිපාතං තමන් පටිවිරතෝ හොති කියපු විදියට තමන් ප්‍රාණඝාතයෙන් වැළකෙන අතරේදී ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා අනිත්‍යය ඒ සඳහා උනන්දු කරවන්නට ඕන. සොරකම් කිරීමෙන් වැළකෙන අතරේදී අනිත්‍යය සොරකම් කිරීමෙන් වැළකෙන්නට අනිත්‍යයේ ධනය ස්ථාවර කරන්නට එයාගේ ධනය සුරක්ෂිත භාවය සඳහා තමන් කටයුතු කරන්නට ඕන. ඒ වගේම තමන් කාමයේ වරදා හැසිරීමෙන් වෙන් වෙන අතරේදී අනිත්‍යයේ ජීවිත සුරක්ෂිත භාවය ගෘහස්ත ජීවිතයේ සමගිය සඳහා කටයුතු කරන්නට ඕන. බොරු කීමෙන් වැළකෙන අතරේදී සත්‍ය වචන කතා කරමින් අනිත්‍යයේ සත්‍ය කතා කරන්න උනන්දු කරවන්නට ඕන. මත්පැන් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන අතරේදී ඒකේ ආනිසංස අනිත්‍යයට කියලා දෙන්නට ඕන. මෙන්න මේ විදිහට සීලයෙන් තමයි කෙටි කෙටිට යනවා. මේ යන ගමනේදී පින්නතුනි බුදුහාඳුර සඳහන් කරනවා සීලෙන් ලැබෙන ආනිසංස පිළිබඳව. දැන් මේ සූත්‍රයේ දැක්වෙන විදියට මරණය පස්සේ සුගතිගාමි වෙනා වගේම ආඛංගයේ සූත්‍රයේදී දේශනා කරන සීලී ආනිසංස කොමක්ද කියලා. මොනවාද ආනිසංස? පළවෙනි ආනිසංසය තමයි යම් කිසි කෙනෙක් කායික වාචික සංවරයෙන් ඉන්නවා නම් ඒ තැනැත්තා ළඟම ඉන්න අය එයාට කැමති වෙනවා. සබ්‍රක්මචාරීන් නිවසක නම් පෞලිය අය. එයා කායික වාචික සංවර කෙනෙක් නම් එයාට අනිත්‍යයට වඩා කැමතියි. ඒ නිසා ළඟම ඉන්න සමීපතම ඉන්න අයගේ හිත දිනා ගන්න කැමති නම් බුදුහාමුදුර අපට දේශනා කරනවා සිල්වන්ත වෙන්න කියලා. ඒ වගේම අපට ප්‍රත්‍යපහසුකම් ආහාර පාන ආදී හොඳින් ලැබෙන්න කැමති නම් මේ සිල්වත් බවම දිනු කරන්න ඕනේ කියලා දේශනා කරනවා. අනිත් කාරණේ තමයි අපට උදව් උපකාර කරන අපට සිව්පස්සේ ආහාර පාන ආදී දෙන අනිත්යට පින් වැඩෙන්න කැමති නම් සිල්වන්ත වෙන්න කියලා දේශනා කරනවා. අනිත් කාරණේ තමයි අපේ මියගිය ඥාතීන් සතුට වෙනවා දකින්න කැමති නම් අපේ මියගිය අම්මා තාත්තා වෙන්න පුළුවන් ඥාතීන් වෙන්න පුළුවන් මේ ආත්මය විතරක් නෙවෙයි ඇතැමිට කල්ප ගණන් කලින් අපේ නමින් මියගිය අපට ලේයින් දහදියෙන් පෝෂණය කරපු අපව අපේ අම්මල තාත්තලා තාම සුගතිය ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නවා. අපි හොඳ දේවල් කරනකොට සිල්වන්ත වෙනකොට භාවනා කරනකොට විශේෂයෙන් සිල්වන්ත ජීවිතයක් ගත කරනකොට එයි අපි දිහා බලලා සතුට වෙනවා කියන කාරණයක් දේශනා කළා. ඒක ඉතාම වැදගත් පින්නතුනි. බුදුදහම ඉතාම කෙටි තැනකට විතරක් නෙවෙයි ගෙදරින් තමන්ගේ ඥාති ටික විතරක් නෙවෙයි මියගිය සතුට කරවන්න ඒ විතරක් නෙවෙයි කල්ප ගණන් අතීතයේ අපේ මිතුරන් ඥාතීන් සතුටටපත් කරන්න සැනසීමටපත් කරන්න එය සුගතිගාමී කරවන්න එයට පුණ්‍යානුමෝදනා පිණිස මාවත ලෞතර බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළා. බලන්න පින්නතුනි බුදුදහමේ දැක්ම කොච්චර පුළුල් කාරණයක්ද කියන එක. අනිත් දේ තමයි අපට ධර්මයේ නොයලීමක් අරතියක් ඇති වෙනවා. ඇතැම් විට අපි ධර්ම ප්‍රගුණ කරනකොට කලින් කායට නොයෙක් විදිහෙහි කලකිරීම ඇති වෙනවා. මන්දගාමී ස්වභාවයෙන් ඇති වෙනවා. නමුත් අපි සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් පින්නතුනි අපට අන්නේ මන්දෝස්සහයි භාවයෙන් ඉක්මවලා නැවත ධහමට එන්නට හේතුවක් වෙනවා. තවත් ප්‍රධාන කාරණයක් තමයි බය වේරව වලින් අපට මිදෙන්නට පුළුවන්. බුදුහාඳුරෝ පංච බය වේරව වැනි සූත්‍රවලින් දේශනා කරනවා යම් කිසි කෙනෙක් පංචශීලී ආරක්ෂා කරනවා නම් ඒ තැනැත්තට බාහිර සමාජයෙන් එන තියෙන බිය සහ වෛරය කියන මේ කාරණා දෙකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන් සිල්වන්ත වෙනකොට තමන්ගෙන් බිය සහ වෛරය සමාජගත වෙන්නේ තමා ලෝකයට අභිදාන දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි තවදුරටත් සිල්වන්ත වෙනවා නම් ඒතනකට ප්‍රථම ධානය ආදී ධ්‍යාන ලබන්නට චිත්ත සමතේ ලබන්නට ඒ සිල්වන්ත බව උපකාරයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒතනකට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නටත් මෙන්න මේ ධානයන් උපකාරී වෙනවා. සීලය උපකාරී වෙනවා. ඒ විතරකුත් නෙවෙයි බුදුදහමෙහි අභිඥා විදිහට සලකන දීපචක්කු ඥානය ආදී ඉදිවිද ඥානය, පරිකිති විඥානය, චතුපපාද ඥානය මෙන්න මේ සුවිශේෂී ඥානයන් ලබන්නටත් සිල්වන්ත බව ප්‍රයෝගී වෙනවා. අවසානයේ බුදුහාම දේශනා කරනවා යම් කිසි කෙනෙක් කැමති නම් ආසවක්ඛේ ඥානය ලබන්න. අන්නේ ආසවක්ඛේ ඥානය ලබන්නටත් මෙන්න මේ සිල්වන්ත බව උපකාරී වෙනවා කියලා. එතකොට පින්වත්නි මෙන්න මේ සිල්වන්ත භවයේ ඉදිරියට යනවා කියන එක තීරණය වෙන ප්‍රධාන සාධකය තමයි දැක්ම කියන එක, දිට්ඨිය කියන එක. බද්දේක බද්ධිකාය දිට්ඨිය කියන්නේ මේකයි. යහපත් දැක්ම. මොකද දැක්ම කියන්නේ? එකතකින් ලෝකයේ පිළිබඳව තියෙන දැනුම, අනිත් අතෙන් අරියා අනාසවා ලෝකුත්තරා මංගංගා කියපු විදිහට මාර්ගංගයක් හැටියට අනාසර වූ ලෝකෝත්තර වූ සම්මාදිට්ඨිය ගැන අවබෝධයක් අපට ලැබෙන්නට ඕන. පින්නතුනි කමසකතා සම්මාදිට්ඨිය නමුත් අපි පින්කම් කරනකොට අපට නිතරම ඇස් දෙක පියාගත්තත් ලෝකයක් අපට නිර්මාණය වෙලා පේනවා. ලෝකයක් මතක් වෙනවා. කරපු පින්කම් සිහිපත් වෙනකොට ඒ කරන පින්කම් මේ මොහොතේ සිදුවෙනවා වගේ අපට දැනෙනවා. මේක පින්නතුනි යහපත් දෙයක්, හොඳ දෙයක්. නමුත් මේ සිහිපත් වීම නියම නිවැරදි දෙයක් නෙවෙයි පින්නතුනි. මේක සාස්ත්‍ර දෘෂ්ටිය මත ඉඳගෙන මම කරපු කර්ම මට අඛණ්ඩව විපාක දෙනවා. මේ කර්ම වලට අනුව මම සුගතිගාමි වෙනවා. මේ කර්මය දිගින් දිගටම සාස්වතවතින් නිච්ච දුව සස්වතව අපරිණාමාදී වශයෙන් තමයි හිතනවා. මේක නිත්‍ය දෙයක්. මේක වෙනස් නොවන දෙයක්. මේක විපරිණාමයට පස් නොවන දෙයක්. සාස්වතෝ දෙයක් ආදී වශයෙන් හිතනවා. ඒ වගේම මේ කර්ම විඳින්නේ මමමය කියලා හිතනවා. නොතන මේක නිවැරදි නෑ. මේක කම්මසකතා සම්මාදිට්ඨිය සාපේක්ෂව මේක නිවැරදි. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව බුදුහාමර දේශනා කරන විශේෂයෙන් සබ්බාසෝ සූත්‍රයේදී මේක දෘෂ්ටි විසෝකයක්, දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි නැමැති කතරක අතරමං වීමක් කියලා. අන්න ඒ නිසා බුදුදහමෙන් අපට මෙන්න මේ දෘෂ්ටි කාන්තාරෙන් එතර වෙන්නට තව දුරටත් අපට මාර්ගය පෙන්වලා තියෙනවා. අන්න එතෙන්දී තමයි පින්නතුනි අපට වැදගත් වන්නේ බුදුදහමෙහි ප්‍රාණඝාතාදීන් වැළකීම විතරක් නෙවෙයි, අන්න ඒ ප්‍රාණඝාතාදී අකුසල් වලින් ඒ අකුසලට හේතු වන කරුණුත් මොනවද කියලා දක්වලා විශේෂයෙන් දස අකුසල් වලින් මිදෙන්නටම මාවත අපට සඳහන් කරලා තියෙනවා. ප්‍රාණඝාතාදී දස අකුසල් සිද්ධ වෙන්නට මූලික පදනම අකුසල මූලයන් විදිහට සලකන්නේ ලෝභ, ద్వේස, මෝහ කියන මේ අකුසල මූලය. දස අකුසල ගැන ඔබ සිහිපත් කළ යුතුයි. මොනවද දස අකුසල් කියලා කියන්නේ? ප්‍රාණඝාතය. පළවෙනි කාරණය ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයේ ඇතුළු මේ දස අකුසල් වලටම මූලික පදනම අවිද්‍යාව. නමුත් වෙනුතුනේ මේ හැම කාරණයකටම ආසන්නතම හේතුවක් තියෙනවා. මොකක්ද ආසන්නතම හේතුව? ප්‍රාණඝාතයට ආසන්නතම හේතුව තමයි ద్వේෂය කියන අකුසල මූලය. ස්වර්ගම් කිරීමට ආසන්නතම හේතුව තමයි, ළඟම සමීපතම අකුසල මූලය තමයි ලෝභය කියලා කියන්නේ. ඒ වගේම කාමයේ වරදා හැසිරීමට ආසන්නතම හේතුව සමීපතම අකුසල මූලය තමයි ලෝභය. බොරු කීමට ආසන්නතම හේතුව ඒත් ලෝභය. ඒ වගේම පිසුනා වාචා කියපු විදියට නැත්තම් අනිත් අය ભેද කරන්නට කේලම් කීම, මේකට ආසන්නතම හේතුව ద్వේෂය. ඒ වගේමයි රළු කරුස වචන කීම, ඒකට ආසන්නතම හේතුව ద్వේෂය. ඊළඟට සම්පප්පලාපය, හිස් වචන කතා කිරීම, මේකට ආසන්නතම හේතුව තමයි කෙනෙක්ගේ ප්‍රඥාව බලන මිනුම් දණ්ඩ උරගල තමයි කෙනෙක් භාෂාව භාවිත කරන ආකාරය. යා හිස් වචන හුඟක් කතා කරනවා නම් යාට එයා ගැන තේරුම් ගන්න පුළුවන් එයා කොච්චර බුද්ධි මට්ටමක ඉන්න කෙනෙක්ද කියලා. ඒ නිසා හිස් වචන වලට ආසන්නතම අකුසල මූලිය තමයි මෝහය කියන කාරණය. අනිත් කාරණය අවිජ්ජා, දැඩි ලෝභය. දැඩි ලෝභයට ආසන්නතම හේතුව ලෝභය. ඊළඟට ව්‍යාපාදය, ව්‍යාපාදයට ආසන්න හේතුව ද්වේෂය. අවසාන කාරණය මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨියට ආසන්නතම හේතුව ඒ මිත්‍යා දෘෂ්ටිය නැත්නම් අවිද්‍යාව. පින්නතුනි මෙන්න මේ විදියට ලෝභ, ద్వේස, මෝහ කියන අකුසල් මුල්වල ස්වභාවය තේරුම් ගැනීම තමයි සම්මාදිට්ඨියෙන් අපට ලැබෙන ඉහළම ආනිසංසයක් විදියට සඳහන් වෙන්නේ. අප නියම ලෙසම සිල්වත් වෙන්නට නම් සාමාන්‍ය සීලය විතරක් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ සීලබ්බත පරාමාස ඉක්මවලා ලෝකයේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙන සීලයක් බුදුදහමෙන් දේශනා කරන්නේ කරණීමිත සූත්‍රයකයි දැක්වේ දිට්ඨිංච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කාරණය. ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා ලබන සිල්වන්ත බවත් තමයි බුදුදහමෙන් අගය කරන්නේ. අන්න ඒ කාරණයට ඒ මේ දීපිනතුනේ ප්‍රධානතම කරුණක් තමයි අඛණ්ඩව කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මය ශ්‍රවණය කිරීම. ඒ සද්ධර්මයේ කිරීම සමගම අපට එන්න එන්නම ලෝකේ ගැන අවබෝධයක් වෙනවා. විශේෂයෙන් ප්‍රාණඝාතයන් දසකුසල් සිදුවෙන කාරණේ ගැන අපට තේරුම යනකොට අපි දන්නවා මේ අකුසල් වෙන්නේ ලෝභ දේශ මොහ නිසා. ඒ නිසා ප්‍රධාන වශයෙන් තදංග වශයෙන් ලෝභ දේශ දෙක මම අඩු කරගන්නට ඕන. ඒ සඳහා උපක්‍රම විදියට ඔහු පාවිච්චි කරන්න මොනවද? ඔහු උපක්‍රම විදියට සිද්ධ කරන්නේ එක පැත්තකින් ඒ තැනැත්තා හැකිතාක් දුරට ඒ තැනැත්තා දන් දෙන කෙනෙක් බවට පත් වෙනවා ලෝභය අඩු කරන්න. අනිත් පැත්තෙන් ලෝභය අඩු කිරීමෙන් විතරක් ඒ තැනැත්තා නැති වෙන්නේ නැතර වෙන්නේ නැහැ. ඒ තැනැත්තා ද්වේෂය අඩු වෙන විදියට සිල්වන්ත බව මෛත්‍රී භාවනා ආදී කරුණු කරනවා. අනිත් පැත්තෙන් රාගය අඩු වෙන විදියට මේ තැනැත්තා අසුභ භාවනා වඩනවා. මෙන්න මේ කරුණ වලින් පින්නතුනි අපට ලොකු රැකවරණයක් ලැබෙනවා. මොකද ලැබෙන්නේ? එක පැත්තකින් තමන්ගේ හිතේ තියෙන ලෝභ ද්වේෂ දෙක අඩු වෙනවා. ඒක ඇත්තම මේක සාමාන්‍ය තදංග වශයෙන් විතරක් නෙවෙයි. අපි දක්ෂ නොවෙතින් අපිට පුළුවන් ඒක විස්කම්බන වශයෙන් අපේ හිත කුසල අරමුණක සමාධිමත් කරවතින් අපට දිගු කාලයක් අඛණ්ඩව පංච නීවරණම දුරු කරන මට්ටමට සිත පවත්වා ගන්නට. එහෙම වුණොත්ින් අපි හැමෝම දක්ෂ වෙනවා. එතකොට මෙහෙම වුණත් අපි තාම ඉන්නේ කොහමද? අවිද්‍යා පත්‍ය සංඛාරා පුඤ්ඤාවි සංඛාර ආනන්‍යවි සංඛාර දෙකම අපි කරත් අපි තව දුරටත් ඉන්නේ අවිද්‍යාව මත කියන එක දන්නවා. අන්න ඒ නිසා ලෝභ දේශ දෙක විතරක් අඩු කළ මේ තැනැත්තා නවතින්නේ නැහැ. ලෝභ දේශ දෙකටත් මුල් වෙන අවිද්‍යාව පරම මලන් කියපු විදියට ඉහළම මලය ඉහළම අකුසලය අනිත් සියලුම අකුසල වලට මූලික පදනම වෙච්ච අවිද්‍යාව දුරු කිරීම සඳහා උමාවතෙහි තව දුරටත් මේ තැනැත්තා ඉදිරියේ කරා පියවර නගනවා. මෙහි ආනිසංස විදියට ඒ තැනැත්තා දන්නවා රාගයක් හරි ද්වේෂයක් හරි ඇති වෙනව නැති වෙන්නේ ඇයි? ඇති වෙන්නේ අපි දැකපු රූපයක් නිසා, කනෙන් අහපු ශබ්දයක් නිසා. මේ ආදී ඉන්ද්‍රිය වලට අරමුණු ලක් වෙනකොට අන්නේ ලක් වෙච්ච අරමුණ, ඒ ලක් වෙච්ච අරමුණ අපි සිහිපත් කරනකොට අපි ඒක සිහිපත් කරන්නේ වර්තමානයේ. නමුත් වර්තමානයේ අපි සීකලත් අපි දන්නේ නැහැ අපි මේක වර්තමානයේ සීකරනවාද කියලා. අපි අතීත අරමුණට යනවා. අපි කවුරුහරි ගහපු කෙනෙක් හරි නැත්නම් කවුරුහරි උදව් කරපු කෙනෙක් හරි නැත්නම් රාගික හැඟීමක් ඇති වෙන රූපයක් හරි මතක් කරනකොටම අපි අතීත රූපයේ අතීත අත්දැකීම මේ මොහොතේ සිදුවන දෙයක් විදියට අපි ඒ තුල හිත බැස ගන්නවා. නමුත් ඇත්තටම මොකද වෙන්නේ? අපි කනෙන් සද්දයක් අහලා තේරුම් ගන්නකොට, ඇසෙන් දැකපු රූපයක් තේරුම් ගන්නකොට, මේ මම කියන බණ ටික ඔබ, මේ හාමුදුරු කියන බණ ටික ඔබ අහනකොට ඔබට හිතෙන ඔබ කනෙන් අහලා මේ සද්දය අහලා සෝත විඥාණයෙන් තේරුම් ගන්නවා කියලා. නමුත් පිනුතුනේ ඇත්තටම මොකද වෙන්නේ? ඔබ මේ දහම් ටික තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි, ඔබ තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. සෝත විඥානේ නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච සෝත විඥානේ අරබය හටගත්තු සංඥා වේදනා දෙක මන ආයතනයෙන් සිහිපත් කරලා තමාගේ අතීත සංස්කාර වලට සම්බන්ධ කරලා තමා මේ මනෝ විඥානේ තේරුම් ගන්න. මනෝ විඥානේ තේරුම් ගන්නකොට අර කනත් බිඳිලා ගිහිල්ලා, ශබ්දයත් බිඳිලා ගිහිල්ලා, සෝත විඥානියත් බිඳිලා ගිහිල්ලා. පින්නතුනි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් විඳින ගඳ සුවඳ, දිවෙන් ලබන රස, නාසයෙන් විඳින ගඳ සුවඳ, ශරීරයට අත්විඳින පහස, මේ සියලුම දේවල් අත්දැකීම මේක ඇපින්නතුනි. ලෝකෙට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පොබේ අනුනුසුතිසු ධම්මේසු කිය පිළිදෙට පෙර නොයසෝ විරෝ ධමක් ලෝකෙට දේශනා කරන මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්පයක් තුල මේ ලෝකෙට දේශනා කරන අසිරිමත්ම සදහම් පණිවිඩය මේකයි. මොකද මෙහිදී වෙන්නේ? මොකද බුදුහාමුදුරු දේශනා කරන්නේ? බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ අකුසල සියල්ලක්ම යම් සිවිදියට චිත්ත පීඩා ඇති වෙනවා නම් මේ සියල්ලක්ම ඇති වෙන්නේ මේ අවිද්‍යාව නිසා. මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ? මේ අවිද්‍යාව කියලා කියන්නේ තමන්ට මේ මොහොතේ අත්විඳින ලෝකය ගැන තියෙන අනවබෝධය. ඇසෙන් රූපය දකිනකොටම අපි බාහිරට රූපය පේනවා කියලා ඉන්නේ. අපි බත් ගානක කෑම ටිකක් කනකොට අපි හිතන්නේ මේ කෑම ටික කන්නේ මේ පිඟානේ තියෙන මේ දැන් රස විඳින්නේ මේ පිඟානේ කෑම ටිකේ කියලා අපි පිඟානට නැඹුරු වෙලා ඉන්නේ. ඇසෙන් රූපයක් දකිනකොට මේ රූපය පේන්නේ බාහිරේ කියලා අපි බාහිරට ඇඟිල්ල දික් කරනවා. මෙන්න මේ තුල ඉන්නකම් පිනවතින අපට රාග දේශ දෙක තාවකාලිකව නතර කරන්න පුළුවන් විස්කම්බරක් විදියට. නමුත් සමුච්ඡේද විදියට ප්‍රහාණය කරන්න යනවා නම් ඒ සඳහා අපි සීලය පතිට්ඨාය සීලයක පිළිටලා අකණ්ඩව මේ ධර්ම මාර්ගය තුල අපි ඉදිරියට යන්නට ඕන. ඒ සඳහා සුතමේ ඥානයෙන් කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සත්‍ය ඥානය උපයෝගී කරගෙන කෘත්‍ය ඥානය විදියට අකණ්ඩව මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුල අපි යෙදෙන්නට ඕන. එහෙත්දී සීලය පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ උපතින් ලැබිච්ච ප්‍රඥා උපයෝගී කරගෙන කායික වාචික සංවරය ඇති කරගෙන එතනින් නොනිමති අපි ඊළඟට චිත්තං පඤ්ඤාංච භාවයං චිත්ත සමතයත් පඤ්ඤා භාවනාවත් නැත්තම් සමති විදර්ශනා භාවනා දෙක අපේ දියුණු කරන්නට දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ සඳහා එක පැත්තකින් ධර්මඥානයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. ඒ අතින් මේ සිල්වත් භව සාර්ථක කර ගැනීම සඳහා අපිට බාහිරින් ලබා ගන්න පුළුවන් උපකාරවත් බව ඉන්ද්‍රිය සංවරය, භෝජනයේ පමණ දැන ගැනීම, ඒ වගේම ජාගරියාන යෝගිය නිදි වරාගෙන මේ දහම තුල අඛණ්ඩව ගත කිරීම, කල්යාණ මිත්‍රාශ්‍රය, දස කතාවන් යෙදීම, අපේච්ච කතා, සන්තුට්ටි කතා, විවේක පිළිබඳව කතා, අසංසට්ඨ කතා, විරිය ආරම්භ කතා, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන ආදී වශයෙන් සඳහන් කරන මෙන්න මේ දස කතාවන් වල අපි යෙදෙන්නට ඕන. මේ සියලුම දේවල් වල උපකාරවත් බව ලබාගෙන පින්නතුනි අපි අඛණ්ඩව කුමක් තුළ දින්නට ඕන? සතර සතිපට්ඨානය තුළ වාසය කරන්නට ඕන. කායේ කායනපස්සේ විහෙරති, වේදනාසු වේදනපස්සේ, චිත්තේ චිත්තානපස්සේ, ධම්මේසු ධම්මානපස්සේ විහෙරති කියපු විදියට මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ අපි ඉන්න දක්ෂ වුණොතින් අපට මොකද වෙන්නේ පින්නතුනි? අපි දන්න ඇසින් රූපයක් පේනකොටම මේ සිද්ධවන්නේ අතීත අත්දැකීම මනසෙන් සිහි කිරීම කියන එක දන්නවා. අපි බාහිරට නැඹුරු වෙන්නේ, බාහිරට නැඹුරු නොවුනොත් මොකද වෙන්නේ පින්නතුනි? සිතේ මේ නොවනින් අපි කාලය ගත කරවතින් සමත විදර්ශනා තුළ අඛණ්ඩව අපි මේ ක්‍රියාවලියේ යෙදුණොතින් අර කිංසකෝම සූත්‍රයේ දක්වපු විදියට අපි නිතරම චිත්ත සමතයෙන් නොවනින් කටයුතු කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි හිටියොතින් අර නගර මැද හිමියන් ඉන්න නගර හිමියාට පණිවිඩය දුන්නා වගේ ඇසෙන් ලබන රූපය ඇස තුළදීම නිරුද්ධ වෙනවා. දිට්ඨිය දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියපු විදියට අපි මේ සියලුම දේවල් වර්තමානය තුළ නිරුද්ධ වෙන ආකාරයෙන් ඕනින් දකිනවා. අන්න ඒ අවබෝධය නිසා පින්නතුනි අපි අනිමිත්ත, ශුන්‍යත, අපාණිත කියපු විදියට කිසිදු නිමිත්තක් තුළ හිත පිහිටන්නේ නැහැ. කිසිම දෙයක් ප්‍රණිත වශයෙන් ගන්න නැහැ. කිසිම දෙයක් හරවත් විදියට ගන්නෙ නැහැ. ඒ සියල්ලක්ම අනිමිත්ත, ශුන්‍යත, අපාණි විදියට සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සිහිපත් කරන මනසත් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරලා තමන්ගේ මේ මනසිනුත් නිදහස් වෙන, ඒ මනසේ අනාත්මතාවය දකින නාම රූප ධර්ම වලින් සපුරාම නිදහස් වෙච්ච යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති, ඒ වගේම පටිගං රූප සංඥංච එත්තේසා චිත්තතේ ජඩං කියපු විදියට මෙන්න මේ සියලුම දේවල් වලින් අපි නිදහස් වෙච්ච වර්තමානය තුල උපරිම ලෙස ජීවත් වෙන උපරි සම්පත් වලටවත් කිසිදු විදියේ බලපෑමක් කරන්න බැරි විදියට අපි ස්ථාවර මනසක් ඇති කරගන්නවා. පුට්ටස්ස රෝග ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං ඛේමං, ඒ තම මංගල මුත්තමන් කිව්වේ මේකයි. මෙන්න මේ අවබෝධය තුළ ඉන්න තැනැත්තා සිල්වත් භවයේ උපරිමයට ගිහිල්ලා අර කර්ණීමේත සූත්‍රයේ තියෙන මූලික ගුණාංග ඇති කරගෙන අවසාන වශයෙන් නචකොත්තං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදේයං, නුවණැති කිසිදු කෙනෙකුට තමන්ට ඇඟිල්ල දික් කරන්න බැරි විදිහේ ස්ථාවර චරිතයක් ගොඩනගා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ චරිතයෙන් තමන් වීරෙක් වෙන්න යන්නේ නැහැ. ඒ තමන්ගේ චරිතවත් බව, ඒ සක්කාය දිට්ඨිය මේ ධර්මයේ තුල දියකර හැරිය අපරාජිත පුද්ගලෙක් බවට පත් වෙනවා. අටලෝ දහම අභියස අකම්පිත පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් අපේ සිල්වත් බවෙන් ආරම්භ කළා. නියති මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සමාධියට ඇවිල්ලා කම්මසකතා සමාධියෙන් ඉහෙරට ගිහිල්ලා ලෝකෝත්තර සමාධිය කරා යන ගමනක් මේක. පංචශීලයෙන් ආරම්භ වෙලා අටසිල් දසශීල ආදී සීලයන් රැකලා ඔබ සම්මදා සීලිය ආදී උසස් සීලයන් වලට අවශ්‍යතාවය හැකියාව ලැබුණොත් ගිහිල්ලා අවසානයේදී කිසිඳු සත්පුරුෂයෙකුට චෝදනා නොකළ හැකි පිරිසිදු චරිතයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ තත්ත්වයට පත් වෙනට ඔබ අප හැම දිනාටම හැකියාව තියෙනවා. ඒ සඳහා අපට තව ජීවත් වන්න එක දවසක් නම් ඒ එක දවස තුන උනත් අපිට වීරය කරන්න පුළුවන් විදියට අපි කායිකව දැමිට වයසට ගියත් රෝගී වුණත් මානසිකව අප ඔබ හැම දිනාම ඒ සඳහා දක්ෂ බව අමතක කරන්න එපා. ඉතින් අපි ඊටාම දුර්ලභව ලබාගත්තු මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයෙන් උපරිම ලෙස ප්‍රතිඵල ගන්නට අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට කටයුතු කරන්නට සියලු කායික මානසික සුවපත් භාව ලැබේවා. මේ ජනිත කරගත් ආ උතුම් පුණ්‍ය ඵලය අප නමින් මියගේ ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් පුණ්‍යානුමෝදනා පිණිස වේවා. විවිධ රෝගාබාධ වලින් ලෝකේ පීඩා විඳින හැම දෙනාටම මේ පින්කම ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් මේ විහාරස්ථානයේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් මේ පින්කම උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික ගමන් මගට ආලෝකයක් වේවා. මේ ජනිත කරගත් අවශ්‍යලු පින් දහමලාන සංසයෙන් අප හැම දෙනාටම උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං වන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නෙතින් මේ හැම සත් සුවපත්න්